ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් දයානන් වහන්සේට. ධර්මාශ්‍රවණයට පෙර අපි සාදුනාදියක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චරියං භන්තේ අභූතං භන්තේ යාවංචිදං භන්තේ අලමේව දානානි ධාතුං අලං පුඤ්ඤානි කාතුං යත්‍රහි නාම තේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි තී මෙම ධර්මානුශාසනාව සවන් දීම සඳහා සදී පැහැදී සිටින ධර්මයට ලැබී දහම් හොයන්නට කැමති සදහවර පින්නතුනි අප මෙම ධර්මදේශනාවන් මගින් කරනු ලබන්නේ ඔබෙන් නොනැස පොදු අපබුදුවාලීම ධර්මස්වණය පින් සිදු කර ගැනීමට පමණක් සීමා කරගන්නට එපා ධර්මස්වණය ප්‍රඥාව දියුණු කරගන්නා වූ හොඳම මාර්ගය තමන්ගේ ජීවිතයේ නොලැබූ සැනසීම ලබා ගැනීම සඳහා අලුත් මංකෙත් පිරවනු ලබන්නේ ධර්මදේශනාවන් ශ්‍රවණය කිරීම තුළ සමස්තයක් වශයෙන් ගත් කල සමාජයේ රටේ පැතිරී සිටිනා වූ බෞද්ධ ජනතාව කිසියම් ආකාරයක පුතග්ජන ස්වභාවයේ අය වශයෙන් තමයි වැඩිමරත් සිටින්නේ. පින්නත ලැබි පිරිසක් වශයෙන්, පුණ්‍ය කර්මයන් ගේ සැප විපාක බලාපොරොත්තු වන පිරිසක් වශයෙන්, ප්‍රාසනික සසුන් ලැබිව, ඊට අදාළ පුණ්‍ය කර්මයන්ගේ නිරත වෙමින් කටයුතු කරන තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ වර්තමාන පවතිනා වූ ශාසනික තත්ත්වය නමුත් අපට මේ ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී වැටහෙන කරුණක් තමයි ත්‍රිලෝක බුදුපියාණන් වහන්සේ එදා සමාජය අමතා කළ ධර්මදේශනාවල තියෙන ඇතැම් කරුණු, ඇතැම් වැදගත් සිදුවීම්, වැදගත් අර්ථයන් එදාට වගේම අදටත් අදාළයි කියන එක. එදාට වගේම අද ජීවත් වන අයගේ යහපත සඳහාත් හේතු වෙනවායි කියන එක. ඒ අනුව ගත් කළ අප බොහෝ විට ධර්මදේශනා සඳහා සූත්‍ර පිටකයේ සූත්‍ර දේශනාවන් උපයෝගී කරවන ලබනවා. එතෙන් මිට සූත්‍ර පිටකයේ පවතින ධම්මපදත්ත කතාව නම් වූ අප දන්නා වූ බෞද්ධයාගේ අත්පතෙහි යම් යම් ගාථාවනොත් අපි උපයෝගී කරගනු ලබනවා පැයපැනි කාලයක ධර්ම දේශනාවකදී කිසියම් ධර්ම කරුණක් පැහැදිලි කිරීම සඳහා. මෙහිදී අප විශේෂයෙන් තේරුම් ගත යුතු කරුණක් තමයි අප කිසියම් ආකාරයක ගත කරන ජීවිතය තුළ දරන්නට බැරි දුක්ඛම් කටලු ඉවසාගත නොහැකි වේදනාවන් එහෙම නැත්නම් ජීවිතයේ කලකිරීම එපාවින් ආදී දේවල් තිබෙනවා නම් ඒ තිබෙන්නට හේතුවම බුදුන් වහන්සේ වදාළ ධර්මය එම කලකිරීම දුරු කර ගැනීම සඳහා සරණ කර ගැනීමට ඇති අසමත් බවයි කිසියම් කෙනෙකුට දුක්ඛම් කටළු තිබෙනවා නම් ඒ දුක්ඛම් කටළු නැති වූ තැනවන්නේ මරණයෙන් පසු නොවේයි ඒ දුක්ඛම් කටළු වලම හේතුව අතුරුදහන් වීමෙන් දුක්ඛම් කටළු නැතිවීම නැමැති ක්‍රියාවලිය සිදු වෙනු ලබනවා මේ බඳු කාරණා ඇතුළත් කරගත්තා වූ සූත්‍ර දේශනා රාශියක එකතුවයි අද්දීග මජ්ඣිම සංයුත්තාංගුත්තර කුද්දක නිකාය කියලා කියන්නේ දෙවිවරු රජවරු සිටුවරු සිටු කුමාරිකාව සමහර අන් අය බුදුන් වහන්සේට විරෝධය දක්වන අය උන්වහන්සේ සමග කළා වූ සාකච්ඡා උන්වහන්සේ කළා වූ කරුණු පැහැදිලි කිරීම අපට දැක ගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ කරුණාවස්සේ අනවිට මා දුටු දෙයක් තෝරාගත්ත දෙයක් තමයි මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන රාජකුමාරිකාවක් සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වුණ සාකච්ඡාවකදී මතුවෙන කරුණ අපට අදාළවන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරන්න. ඒ සූත්‍රයේහි පාළියේහි සඳහන් වෙනවා මේ සුමනානම් වූ රාජකුමාරිකාව පිරිසක් පිරිවරාගෙන 500ක් පමණ රාජකුමාරිකන් පිරිවරාගෙන මෙතුළුකර බුදුපියාණන් වහන්සේ යම් තැනකද වැඩ සිටියේ උන්වහන්සේ වැඩ සිටි තැනට පැමිණියයි කියන එක. පැමිණ එකත් පසක වාඩි වී බුදුරජාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයකට බුදුන් වහන්සේ පිළිතුරක් සපයා දෙනවා. මේ සූත්‍ර දේශනාවම එබඳු ප්‍රශ්න 3ක් සහ 4ක් සහ පිළිතුරක්. ඒ පිළිතුරු හතරෙන් සෑහීමකට පත්වන සැනසීමකට පත්වන සුමනානම් වූ රාජකුමාරිකාවගේ මුඛයෙන් පිටවුන ප්‍රීති වාක්‍යයයි මම ඉස්සර වෙලා ඔබට ආදර්ශ පාඨේ නැත්නම් ධර්මදේශනාවේ මූලික පාඨයේ වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ. අප ඒක අර්ථයක් වශයෙන් මේ මොහොතේ විග්‍රහ කරන්නට කල්පනා කරන්නේ නැත්තේ උත්සාහ කරන්නේ නැත්තේ අවසානයේදී ඒ විග්‍රහය කරන්නට අවශ්‍යයි. අවසානයේදී ඒ විග්‍රහය මතුවෙනවා. ඒ අනුව ගත්තල අපි මේ විග්‍රහය කිරීමට අවශ්‍ය පසුබිම සලසාගෙන යමු. මේ කතාව සුමනාගේ කතාව නෙවෙයි ඇත්තටම බැලුවම. බුදුසසුනට ලැබි බුදුසසුනේ දායකත්වයේ දරන බුදුසසුනේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් කරන ඔබගේ කතාව කියලා මට ඇතැම් විට හිතෙනවා. මෙහිදී ජීවිතයක් සම්බන්ධයෙන් ගත්කල මට මතක් කරන්න තියෙන උදාහරණයක් තියෙනවා. ඔබ මේ හඬ ඇසෙන මාන්හේ ජීවත් වෙන ගොවි ජනතාවන් අතර කෙනෙක් නම් යන්ත්‍රානුසාරයෙන් ගොවිතැන්පත් කිරීමට මත්ෙන් ඔබ ඔබේ කෙත් අස්සද්දීම සඳහා යොදා ගන්න ලැබුවේ ගවයින්. ගවයින් දෙදෙනෙක් වියගසක බැඳ ඊට නගුල හෝ පෝරුව ගැට ගැසීමෙන් මැදි ඔය සතුන් දෙදෙනාට හරි හරියට කරගසා අදින්ට කීම තුළ තමයි මේ කටයුත්ත හරියට කෙරෙන්නේ. වමේ සතා වමට ඇද්දොත් හරි දකුණේ සතා දකුණට ඇද්දොත් හරි හරියටම මේ අතුරේ නැත්තම් මාර්ගයේ යන්න පුළුවන් කමක් නැහැ. මගේ ළමා කාලය තුල මා මේ තුරුමැද ප්‍රදේශය තුල දැකලා තිබෙනවා බර කරත්ත. අද වගේ යන්ත්‍ර නැත්තම් ට්‍රැක්ටර් ලෝරි එන්නට මත්තෙන් ගම්බද ඇතැම් අය විශාල බර කරත්තයක් හදාගෙන ඒ බර කරත්තේ ලස්සනට ගවයින් දෙදෙනෙක් බැඳගෙන දෙපැත්තේ ඉන් පොල්ලතු විකුණමින් යනවා. එහෙදිත් මා දුටුවා මේ බර කරත්තේ ගවයින් දෙදෙනා වම් පැත්තට ඇද්දොත් කරත්තේ වමට යනවා, දකුණු පැත්තට ඇද්දොත් කරත්තේ දකුණට යනවා, හරි හරියට කරගහ අදින්නට ඕන ඉස්සරහට යන්නට නම්. අන්නේ වගේ මේ බෞද්ධ ජීවිතයත් එක්තරා ආකාරයක සමතුලිත වෙන්නට වෙනවා. දෙපැත්තක් සමානව තියෙන්න ඕනේ කියන එක තමයි මගේ අවබෝධය. එහෙත් අවාසනාවකට අපට පේනවා බොහෝ දෙනෙකුගේ ජීවිතය එක පැත්තකට බරයි, අනිත් පැත්ත ගැන සැලකිලිමත් නැහැ. ඉස්සේ සැලකිලිමත් නොවුවොතින් ලැබෙන්නේ මොනවාද? සැලකිලිමත් වුණොතින් ලබන්න පුළුවන් මොනවාද කියන එක මේ සුමන රාජකුමාරියට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. මේ ප්‍රශ්නය මෙහෙමයි ඉදිරිපත් වෙන්නේ. ඉදස්සු බන්තේ භගවතෝ දේශාවක සමසද්දා සමශීලා සමපඤ්ඤා. ස්වාමීනි, ඔබ වහන්සේට උභාන්සේගෙන් බණහන්ට එන අය අතර ශ්‍රාවකයන් දෙදෙනෙක් ඉන්නවයි කියලා හිතන්න. බුදුන් වහන්සේටයි මේ යෝජනාව කරන්නේ. දෙදෙනාගේ ස්වභාවය තමයි සමසද්ධා, සද්ධාවෙන් සමානයි. සමශීලා, සීලෙනුත් සමානයි. සමපඤ්ඤා, ප්‍රඥාව නැත්තම් දහම අවබෝධ කරගැනීමේ හැකියාව කිසියම් ආකාරයක සමානකමක් තියෙනවා. ඉන් එහාට පෙන්නනවා ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දායකෙක්, අනිත් එක්කෙනා දායකෙක් නොවේ. කොහොමද මේ දායකෝ කියලා කියන්නේ? ඒ බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ගත් කලණන් උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණයකට ගොස් උන්වහන්සේට අවශ්‍ය මොහොතක චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය පිළිගන්නන එක තමයි දායකත්වය. ධර්මශ්‍රවණයේ කොටස ඉබඳු ප්‍රත්‍යපහසුක උදව්වක් උපකාරයක් නොකර ඉන්න එකට කියනවා දායකත්වය කියලා. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තහම විහාරස්ථානවල දායක පිරිස් ඉන්නවා. ඒක දායක කියන එකේ තේරුම විහාරස්ථානයේ පවත්වාගෙන යන්න පූජනීය මහා සංඝරත්නයට සිව්පසය නටම් ගොඩ නැගිලි නටමුන් වෙනකොට අලුත් වැඩියා කරගන්නට ඒ අවශ්‍ය නවීකරණයන් කරන්නට මූල්‍ය සම්පත් එහෙම නැත්නම් ශ්‍රම සම්පත් සපයන එක තමයි දායකත්වය කියන්නේ. ඒක ශ්‍රම දාන, ආමිස දාන ආදී වශයෙන් දායක වෙන්නට පුළුවන්. මේ සීලෙන්, ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් සමාන දෙදෙනාගේ දායකත්වයේ එක්කෙනෙකුට තියෙනවා, අනිත් එක්කෙනාට අදායකත්වයට තියෙනවා. එතකොට මේ සුමනාගේ ප්‍රශ්නේ වෙන්නේ තේ කායස්ස බියදෝ පරම්මරණා සුගතින් සග්ග ලෝකං උප්පජ්ජේයෝ. ඔවුන් දෙදෙනා මේ කය බිඳී සිදුවෙන මරණින් පසු ස්වර්ග ලෝකයේ සුගතියෙහි, අපි කියනවා දෙව්ලොව කියලා. දෙව්ලොව යනවා අපිට වගේ ඝන ශරීරයක් තියෙන එකක් නෙමෙයි. නමුත් අපට වඩා පිනින් පොහසත් කලක් ඉන්නට පුළුවන් සතුට ආහාර කොටගත් ඕපපාතික ප්‍රතිසන්දිය. දැනට පැහැදිලි කරගත හැක්කේ එපමණයි. ඉදිරියට තවත් විස්තර ලබා ගන්න පුළුවන් වෙයි. දැන් මේ ඉපදුනහම බුදුන් වහන්සේගේ මේ කාන්තාව විමසන්නේ දේව භූතානම්පන නේසං භන්තේ සියා විශේෂෝ සියා නානාකරණම්ති. ඔවුන් දෙදෙනා මේ දිව්‍ය ලෝකෙ ඉපදුනහම ඔවුන් දෙදෙනාගේ අර දායකත්වය සහ අදායකත්වය නැමැති මේ බලපෑම් මත එතන ඔවුන්ට තියෙන විශේෂත්වයක් තියෙනවාද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර බවට පත්වන්නේ එහෙම විශේෂත්වයක් තියෙනවා කියන එකයි. කුමක්ද මේ විශේෂත්වය කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවා. බුදුරජාණන් වහන්සේ සියා සුමනේහි භගවා ආවෝච සුමනාවනි, එහෙම විශේෂයක් තියෙනවයි කියලා තමයි බුදුන් වහන්සේ උත්තර දෙන්නේ. කුමක්ද මේ විශේෂත්වය? ඔවුන් දෙදෙනාම උපදින්නේ දේවත්වයේ. නමුත් මේ දෙවියන් අතර තියෙන සැප සම්පත්වල විග්‍රහයේදී තියෙනවා අල්පේ සාක්්‍ය මහේ සාක්්‍ය කියලා. ඇතෙමෙකුට අඩුයි, ඇතෙමෙකුට වැඩි කියන එක. දැන් මෙතන පෙන්නනවා මේ සදිවි ලෝක කොතනක උපත ලැබුවත් මෙන්න මේ විදිහට මේ දායකත්වයේ දරූ පුද්ගලයා දිව්‍ය ආයුෂේන, දිව්‍ය වන්නේන, දිව්‍ය සුඛේන, දිව්‍ය යසේන, දිව්‍ය ආදිපත්‍යේන අධිපති භවෙන්. අර අනිත් පුද්ගලයා ඉක්මවා හිටිනවයි කියන එක. එතකොට දැන් මෙතන තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඔවුන් ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ප්‍රඥාවෙන් සමාන වුණාට මේ විවිධත්වයේ තියෙන ශ්‍රද්ධාවෙන් සීලෙන් සමාන වීමේ කාරණය තුල නෙමෙයි, දායකත්වය තුල සහ දායකත්වය තුල. දායකයා තමයි දෙවියන් අතර අර කියන මහේසාක්‍ය වන්නේ. දායකයා තමයි අර කියන දිව්‍ය ආයුෂ වර්ණ සුඛ යසස් ආදිපත්‍ය කියන එවන් අනිත් පුද්ගලයා ඉක්මවා සිටිනු ලබන්නේ. දැන් අපිට පැහැදිලි වෙන කරුණ තමයි එහෙමනම් මේ දෙවියන් අතර තියෙන ලෞකික සැප කියන කාරණේදී ඒ සඳහා බලපාලා තියෙන්නේ අර දායකත්වය. දායකත්වයේ විහාරස්ථානේ නම් එහෙම නැත්නම් පරෝපාකාරයේ පරිත්‍යාගශීලීත්වය, ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදී කොට ඇති මේ දේවල් වල තමන්ට තියෙන බහුල බව නිසා, සුලභ බව නිසා තමන් ඒවා වනාස්තියට ලක් කරන්නේ නැතුව උදව් උපකාර ලැබිය යුතු අය කෙරෙහි කරන්නා වූ පරිත්‍යාගය තමයි මෙතන තවත් පල්ල මට්ටමට ගත්තොත් විහාරස්ථාන සම්බන්ධ ඉක්මවා ගොස් දායකත්වයේ කියලා කියන්නේ. දැන් මෙහිදී තවත් කරුණක් පැහැදිලි කරන ලබනවා දෙවෙනිවතාවට. ඒ ඈ සචේපනතේ බන්තේ තතෝචුතෝ ඉත්තත්තං ආගච්ඡේයන්ති. මනුෂ්‍ය භූතානං පන නේ සම්බන්තේ සියා විශේෂා සියා නානාකරණන්ති. ස්වාමීනි, ඔවුන් මෙතන යම් කාලයක් ගත කරලා එයින් චුත වෙලා මිනිසත් බව උපදිනවා. දෙදෙනාම මිනිසුන්ව උපදිනවා. ඒ මිනිසුන් වෙලා උපදුනෙන් පස්සෙත් මේ දෙදෙනාගේ මේ දායකත්වයේ සහ අදායකත්ව අතර තියෙන මේ වෙනස්කම ජීවිතයට බලපානවාද? බුදුන් වහන්සේ වදාරනවා, ඔව්, ඒ විශේෂත්වය ඒ ජීවිතයටත් බලපානවා. කොහොමද බලපානවයි කියලා කියන්නේ? අන්න අර දායකත්වයේ දරුව පුද්ගලයා ඊට පස්සේ මනුස්ස ආයුෂේන, මනුස්ස වන්නේන, මනුස්ස සුඛේන, මනුස්ස යසේන, මනුස්ස ආධිපත්‍යේන. ඒ කියන කාරණා පංච කාරණයෙන් දායකත්වයේ දරූ කෙනා දායකත්වයේ නොදරූ කෙනාට වඩා ඉහළින් සිටිනවායි කියන එක. මෙහිදී අපට පැහැදිලි වෙන කරුණක් තමයි මේ සමාජයේ කිසියම් ආකාරයක මේ ලෞකික සැප සම්පත් කියන කාරණය අන් අයට වඩා කෙනෙක් සතුව පවතිනවා නම් ඒ පිනෙහි විපාකයක් කියන එක. ඉන් පෙර එබඳු දායකත්වයක් දැරීම තුළ තමයි එබඳු සම්පත් වලට උරුමකම් කියන්නේ කියන එක. අනිත් පුද්ගලයාට ඒකේ අඩුවක් තියෙනවා, හීනකමක් තිබෙනවා, අරතරම් නැති බවක් තියෙනවා කියන එක තමයි පෙන්වන්නේ. එමනම් මේ මේන් පියවෙන් පෙන්වන්නේ අර දායකත්වය කියන එක දෙවියන්ට සහ මිනිසුන්ට බලපාන ආකාරය. තවත් එහාට ඊළඟට උන්වහන්සේගෙන් මේ සුමනා නැමැති කාන්තාව ප්‍රශ්නයක් විමසනු ලබනවා. සචේපනත්තේ බම්පේ උබෝ අගාරස්මා අනගාරියම් පබ්බජන්ති. ස්වාමීනි, ඔවුන් දෙදෙනා මේ ගෙදර දොර අතහැරලා පැවිද්දටපත් වෙනවා. අපේ සමාජෙත් එහෙම වෙනවා, එදත් එහෙම වුණානේ. අගාරස්මා ගෙදරදර වාසයේ අනගාරියම් කියන්නේ ගයක් net තැනකට යනවා කියන එක නෙවෙයි. නමුත් අර ගෘහ වාසයෙන් හෙවත් දූ දරු අමු දරු මව්පිය පෝෂණයෙන් ඉවත් වී වෙනම සංස්ථාවකටපත් වෙනවායි කියන එක. පබ්බජිතානම් පන නේසං බන්තේ සියා විශේෂෝ සියා නානාකරණන්ති. ඔවුන් පැවිදි වුණයින් පසුව ස්වාමීනි ඔවුන්ට මේ පැවිද්ද තුලක් කිසියම් ආකාරයක මේ දායකත්වයේ සහ අදායකත්වයේ බලපානවද විශේෂත්වයක් තියෙනවද? බුදු පියාණන් වහන්සේගේ උත්තරයේ අර වගේම ඔව් විශේෂත්වයක් තියෙනවා. කොහොමද විශේෂත්වය? අන්න දැන් මේ පැවිද්දන් අතර ඉන්නකොට පැවිද්දන්ට තියෙන ප්‍රත්‍යපහසුවට කියනවා චීවර පින්ඩපාත සේනාසන දිනානප්පත්තිය. අන්න චීවර පින්ඩපාත සේනාසන දිනානප්පත්තියේ ලාභයේදී අර දායකත්වයේ දැරූ පුද්ගලයාට කිසි අස්පහසුවකින් තොරව ඒවා හිමිකම් කීමේ ඒවා පරිහරණය පරිභෝජනය කිරීමේ පහසුව තිබෙනවා. අදායක පුද්ගලයාට ඒවා දුක් මහන්සි වී හොයාගන්න වෙනවා නැත්නම් ඌනතාවයකින් පෙළෙනවා. ඉතින් මේ පිළිබඳව කතා කරනකොට මට අතීතයේ සහ වර්තමානයේ අත්දැකීමක් දෙකක් ඔබට කියන්නටත් හිතෙනවා. අතීත අත්දැකීම් තමයි සීවලී හිමියන්ගේ කතාව සහ ලෝසක හිමියන්ගේ කතාව. සීවලි හිමියන් පිළිබඳව කතා කිරීමේදී පෙර ජීවිතයක අත්‍යවශ්‍ය මොහොතක දානයක් අංග සම්පූර්ණ කිරීම සඳහා කිරිසහ පැණි මිලට දෙන්නේ නැතුව තමන් ගැතින් පරිත්‍යාග කිරීම කියන එක ප්‍රත්‍යලාභින් අතර අග්‍රවීමටත් තමා යම් දිනක ආහාරයක් ගැන ගමනක් යමින් සිටියේදී කුසගිනි වේදනාවෙන් පිරෙන සුනක පැටවුන් ටිකක් දැක අනුකම්පාවකට උපදවා ඒ සුනක දේනාවට මැරෙන්නට නොදී තමාගේ ආහාරය ලබා දීම තුළින් කලාවේ කුසගින වේදනාව නිමව ගැනීම කියන කාරණාත් කියන මේ දෙක මගේ මතකයේ තියෙනවා. ඒ ලාභයට ප්‍රත්‍යලාභයට හේතු වන බව. ඒ වගේම සරියුත්ථමඳුරන්ගේ අතේ තිබිය දී පමණක් බඩ පිරෙන්නට දානේ වැළඳු ලෝසක හිමියන්ගේ කතාව තියෙනවා. දානේ වළඳන්න ගිහින් දානේ පින්නපාත ගිහින් රහතන් වහන්සේ කෙනෙක්. නමුත් එන්නේ හිස් අපින් හැමදාම නෑ. එතකොට ඒ පිළිබඳවත් පෙන්නනවා මින්තර භික්ෂූන් වහන්සේ නමකට දෙන්නට තිබෙන දානයක් ගින්නට දැමීමේ පාපයේ හේතු කොටගෙන මෙසේ ලාභ නැති නැත්තම් බඩගින්නින්ට සිදුනයි කියන එක. දැන් බලන්න මෙතන හොඳ ලස්සන කතාවක් තිබෙනවා. දෙදෙනාම සරියුත් මහරහතන් වහන්සේ නැත්තම් සීවලී මහරහතන් වහන්සේ ලෝසක මහරහතන් වහන්සේ දෙදෙනාම සද්ධායෙන් සීලෙන් ප්‍රඥාවෙන් ප්‍රයෝජන අරගෙන නිවන් අවබෝධ කළාය. නිවන් අවබෝධය සිදු වී පවතින්නේ ශ්‍රද්ධාවේ සීලේ ප්‍රඥාවේ ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් දෙදෙනාට කුසගින්නේන්ට ආහාර ලැබෙන්න සිද්ධ වුණේ ශ්‍රද්ධාවේ සීලේ ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි. කොමක්ද ප්‍රතිඵලය? දායකත්වයේ ප්‍රතිඵලය පහසුවෙන් සිව්පසේ හිමවීම, අදායකත්වයේ ප්‍රතිඵලය පහසුවෙන් ලබා ගන්න සිදුවීම. අන්න බලන්න මේකට කියන්න තියෙන හොඳම වචනේ තමයි පින සසරට කියන එක. අපි යම් ආකාරයක පරාර්ථකාමී පුණ්‍ය කර්මයක් කළේ නම් අපට සසර දෙවියන් අතර ඉපදුනත්, ගෙදර දොරේ ජීවත් වුණත්, පැවිද්දටපත් වුණත් තනි අකුරේ වචන පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ නැති. තනි අකුරේ වචන වලට මම කියන්නේ නෑ බෑ. එහෙම කියන්න සිදු වෙන්නේ නැති ඒ තැන් වල අන් අයගේ සම්පත් ඉක්මවා යන පහසුවෙන් අසම්පත් ලැබිය හැකි සත්‍යලාභීන් බවට පත්වීම සඳහා මේ දායකත්වය නැත්නම් පරිත්‍යාගශීලීත්වය බලපානවා කියන එක නේද මෙතන කියන්නේ. වර්තමාන අත්දැකීම් අපි ලැබෙමු. අපි වර්තමානයේ මේ රට ගත්තොත් මේ රටේ සුෂ්ක ප්‍රදේශ, දුෂ්කර ප්‍රදේශ, එහෙම නැත්නම් උණුසුම් ප්‍රදේශ, සීතල ප්‍රදේශ, පත්‍යපහසු තියෙන ප්‍රදේශ, අමාරු ප්‍රදේශ ආදි වශයෙන් එක රටක් වුණාට කිසියම් ආකාරයක වෙනස්කම් පවතිනවා. ඔය වෙනස්කම් පිළිබඳව සොයා බැලුව අපට දැනගන්නට ලැබුණේ ඇතැම් අපේ ස්වාමින්දයන් වහන්සේලාට පහසුවෙන් ප්‍රත්‍ය හිමි වෙන බවත්, ඇතැම් ස්වාමින්දයන් වහන්සේලාට එදා වේල හොයාගන්නට බැරුව කැඳ වන්දන බවත්, මාරු කරගන්නට සිවුරක් නැතුව සිටිනා බවත් පවා අපට දැනගන්නට ලැබෙනවා. එතකොට වර්තමානයේ මොහොතේකට වෙනත් හේතුවක් වශයෙන් අප පෙන්වාට මේ නියාමය තුළ පෙන්වනු ලබනවා ඒබඳු අල්ප ප්‍රත්‍ය සහ මහත් ප්‍රත්‍ය ස්වභාවයක්, පහසු ප්‍රත්‍ය ස්වභාවයක් ලැබීම පිටුපසත් කිසියම් ආකාරයක සාංශාරිකව අදායකත්වයේ බලපාලා තියෙනවා නේද කියන එක. හොඳට මතක තියාගන්න දැන් මේ කතාවේදී දායකයයි අදායකයයි දෙන්නා වෙනස් වෙන්නේ දායක අදායක සමින්. මේ දෙන්නා සමාන වෙනවා ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන්. දැන් ප්‍රශ්න තුනකට උත්තර හම්බ වෙනවා මේ සුමනා රාජ කුමාරිකාවකට. ඊළඟට එතුමිය බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්න අහනවා. සචේප්පන බන්තේ උබෝ අරහතෝ පාපුනන්ති අරහත්ත පත්තානං පන බ්නේසං බන්තේ සියා විශේෂෝ සියා නානා කරණන්ති. හොඳයි ස්වාමීනි, මේ දෙදෙනා මේ සසුන් ගත වෙලා ධර්මයේ හැසිරිලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා අරහන්ත භාවයට පත් වෙනවායි කියලා කියනවා. ඔබ වහන්සේ දැන් දකින්නවාද මේ අරහන්ත භාවයට පත් වීම තුලත් අර පෙර දායකත්වයේ සහ දායකත්වයේ වෙනස වගේ වෙනසක්. එත්තකෝපන නේසාහං සුමනේ න කිංචි නානාකරණං වදාමි යදිදං විමුක්තියා විමුක්තින්ති. සුමනාවෙනි, ඔවුන් ලබාගත් මේ විමුක්තිය නම් මම කිසිදු ආකාරයේ වෙනසක් ලැබෙන්නේ නැහැ, දකින්නේ නැහැ. දැන් අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ දෙදෙනාගේ චරිත ලක්ෂණවල ස්වභාවය. එකක්, ඔවුන් දෙදෙනා සමසද්දා, සමසීල, සමපඤ්ඤා. ඔවුන් දෙදෙනා අසමදායකෝ, සමදායකෝ නෙවෙයි. දායකත්වෙන් කෙනෙක් අග්‍රයි, අනිත් එක්කෙනා දායකත්වයට නුහුරුයි, කම්මැලි. දැන් මේ දෙදෙනාට දෙවියන් අතර මිනිසුන් අතර පැවිද්දේදී සත්‍ය පහසුව පහසුවෙන් ලැබුණේ ශ්‍රද්ධාවටද සීලයටද ප්‍රඥාවටද? නෑ, ලැබුණේ දායකත්වයට. එහෙනම් අන්න ඒකේ එළිවෙන රහස තමයි ලෞකික සැප යන්න ප්‍රඥාවට සීලයට ලැබෙන එකක් නොව එබඳු පරිත්‍යාග සීලීත්වයක විපාක වශයෙන් හිමි වෙන දෙයක් කියන්නේ. එතකොට දැන් මම ප්‍රඥාව නැතුව අරන් ගියොත් කෙනෙක් ජීවිතේ ඔහුට මේ ප්‍රත්‍යපහසුව ලැබෙනවා ඇරුණාම ඉතුරු කොටස නොලැබෙන්න ඉඩ තිබෙනවා. හොඳයි, ඔවුන්ට නිවන් අවබෝධය ලැබුණේ දායකත්වයේ ප්‍රතිඵලයක් වශයෙන්ද? නැහැ. ඔවුන්ට ලබානක් ගන්න පුළුවන් වුණා වූ සමසැනසීමේ ස්වභාවයේ හිමි වුණේ සද්ධාවේ, සීලේ, ප්‍රඥාවේ ප්‍රතිඵලයක් වශයෙන්ද? දැන් එහෙමනම් සසර වසන කොට ගෙදර හිටියත්, සසර වසන කොට දෙවියන් අතර හිටියත්, සසර වසන විට පැවිද්දේ හිටියත් අපට ප්‍රත්‍ය පහසුවක් අවශ්‍යයි, ප්‍රඥාවේ අවදිභාවයක් අවශ්‍යයි. ප්‍රඥාවේ අවබෝධයෙන්, අවදිභාවයෙන් නිවීමසනසීම ලබා ගන්නට පුළුවෙනි. ප්‍රඥාවේ අවදිභාවයේ නැත්නම් ඒ පැත්ත ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවේ දායකත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් උපනුපන් ජීවිතවල දෙවියන් අතර ඉපදුනත්, පැවිද්දන් අතර ඉපදුනත්, ගිහි සමාජයේ ඉපදුනත් අපට මේ ප්‍රත්‍යපහසුව කියන කාරණේ ලබා දුන්නේ, ලබා දෙනු ලබන්නේ ප්‍රඥාවෙන් නොමේ, පරිත්‍යාගශීලීත්වයෙන්. දැන් සසර පිළිබඳව හිතලා බලන්න. අපට ප්‍රත්‍යපහසුව පමණක් ලැබී ඇද්ද? නෑ, අපට ප්‍රඥාවක් තියෙන්න ඕන. යන්න ඒකයි මම මුලින් උදාහරණයක් වශයෙන් පැහැදිලි කරවදාලේ සමාජය දැනගැනීම සඳහා. කරත්තය හරිපාරේ ගමන් කරන්නට නම් ගවයින් දෙදෙනා සමසමව කරගහන්නට ඕන. නගුල අතුරේ හරියට යන්නට නම් ගවයින් දෙදෙනා සමසමව කරගහන්නට ඕන. සංසාර ගමනේ ලෞකික ප්‍රත්‍යපහසුව නැදෑ කියලා නොලබෙන්නටත්, ප්‍රඥාව වර්ධනය වෙන්නටත්, එහෙමනම් මේ කතාව තුළ පෙන්වනු ලබනවා සමසද්දා, සමසීල, සමස්පඤ්ඤා වගේම සම දායක කියන ස්වභාවයක් තියෙන්න ඕන බව. ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ කියන කාරණාවෙන් පැහැදිලි කළේ අදායකයාට ඒ දේවල් අපහසුවෙන් ලැබෙන බව සහ දායකයාට ඒ දේවල් පහසුවෙන් ලැබෙන බවයි. මේ පිළිබඳව සතුටටපත් වෙන සුමනාව තමයි බුදුරජාණන් වහන්සේට අපි අර කළා වූ ප්‍රකාශය කළේ. අච්චරියං බන්තේ අබ්බූතං බන්තේ, ආශ්චර්යයි ස්වාමීනි, පුදුමයි ස්වාමීනි, යාවංචිදං බන්තේ ස්වාමීනි, පුදුම දෙයක්. අලමේව දානානි ධාතුං, අලමේව දානානි අලං පුඤ්ඤානි කාතුං. මේ අලං කියන වචනෙන් පෙන්වන්නේ යුතුයමයි නැත්නම් සුදුසුයි කියන එක. දානය දෙන්නටම ඕනේ. අලමේව දානානි ධාතුං අලං පුඤ්ඤානිකාතුන්, පින් කරන්නටම ඕනේ. යත්‍රහි නාම මොකද කියලා කියනවා නම් අන්න සුමනාව අහපු කතා ටික ආපහු බුදුහාමුදුරන්ට උත්තර වශයෙන් ලබා දෙනවා. දේව භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි. දෙවියන් වෙලා ඉපදුනා, මහේසාක්‍ය වුණේ දිව්‍ය ආයු වර්ණ සැප බලෙන් සැපවින්දේ දායකයා. පින් කළ කෙනා දන් දුන් කෙනා, අනිත් කෙනාට අඩුයි නැත්තම් හීනයි. මිනිසුන් අතර ඉපදුනා ප්‍රත්‍යපහසුව නැත්තම් කෑම්බීම් මැඳුම් පැළඳුම් කියන මේ කාරණාවලින් මනවින් ලැබුණේ කාටද? දායකත්වයට. ඒකට කියනවා manuss භූතස්සපි උපකාරාණි පුඤ්ඤානි. manussයින්ට, මිනිසුන්ටත් පින ලෞකික සැප සම්පත් හිමි කර දීම සඳහා උපකාර වී පවතිනවා. ගිහි භූතස්ස ති උපකාරානි පුඤ්ඤානි. ගිහියන් බවට පත්වීම තුලත් මේ ආයු වර්ණ සැප වලකිනපත් පහසුව හැම වෙලා තිබුණේ දායකයාට, අදායකයාට නෙමෙයි. එනම් පැවිද්ද තුලත් අපට චීවර පින්ඳ පාත සේනාසන ග්‍රහණපත්ති කියන ඒවා අහම්මෙන් ඉබේ හමුවන්නේ නැහැ. කිසියම් ආකාරයක පෙර පින් කළ පරිදි ලැබෙන බවක් තමයි මේකෙන් කියවෙන්නේ. දැන් මෙතන පොඳ ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි මේ උපකාරාණි කියන වචන. උපකාරාණි පුඤ්ඤානි. පින උපකාර වෙනවායි කියන එක. ජීවිතේට උපකාර වෙනවා. කොහොමද මේ උපකාර වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඔබ ගොවියෙක් වශයෙන් හිතන්න, ඔබේ කුඹුර වැපිරීමේදී ඊට ගන්නා වූ බිත්තර විය නැත්නම් ඒ බීජ කොටස පැල කරලා එක හා සමාන වර්ගයකින් ඔබට ඔබ සතු කුඹුරෙහි එක ළඟ තියෙනා වූ ලියදි දෙකක මේ බීජ වපරනු ලබනවා. එකකට ඔබ කරනු ලබන්නේ ජලය සැපවීම පමණයි, වල් මර්ධනය කරන්නෙත් නැහැ, පොහොර සපයන්නෙත් නැහැ. අනිතට ඔබට නිසි වේලාවට ජලය සැපෙමින් වල් මර්ධනය කරමින් අවශ්‍ය පොහොර නිර්දේශිත ආකාරයෙන් යොදනු ලබනවා. දැන් එකම මවගේ දරුවන්සේ මේ බීජ එක ගොයම් වලින් නැත්නම් එක කරලකින් එක තැනකින් ගත්ත දේවල්. නමුත් ඔබට මාස 3වරක් 4ක් යන විට පොහොර නොයදු කෙතේ බීජ වී ඇට 7ක් 8ක් 10ක් 15ක් තියෙන කෙලින් හැදුන අසාරවත් කරලකුත් පොහොර යදු කෙතෙහි වී ඇට 350ක් 400ක් තියෙන දෑකැත්තක් මෙන් නැවී සිටින බීජ කරලකුත් ගොයම් කරලකුත් දකින්න ලැබෙනවා. එකම ගොයන් ගස් වර්ගය. දැන් මේ එකක් නිස්සාර වුණේ සහ එකක් සාර වුණේ කොහොමද? පොහොර නිසා. පොහොර යන්නේ තේරුම එතකොට සාරවත් කියන එක. අන්න ඒ වගේ ගොයම් ගස පොහොර නිතා සාරවත්ව අස්සන ලබා දෙන්නාසේ මිනිසෙක් ලබා ගන්නා වූ ජීවිතය සාරවත් වෙන්නේ දායකත්වයේ තුල හෙවත් මේ කියන විදිහට දානානි දාතුම් පුඤ්ඤානි කාතුම් දානාදී කාරණා කටයුතු දී පින්නාදී කාරණා කටයුතු කිරීම නිසාය කියන එක මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙලා තිබෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. එබඳු දානාදී පුණ්‍ය කර්මයන් කළ පවණින් ජීවිතයේ සැපවත් වෙනවා ඇරුණාම අර සමසද්දා සමසීල සමපඤ්ඤා නැත්නම් ඒ පැත්ත අවබෝධ වෙන්නේ නැහැනේ. අන්න මෙතන තමයි මගේ අවධානය යොමු වෙන තැන. අපි දකින්නා වූ අපේ බෞද්ධ හිතවතුන් තුළ සිතහැවතුන් තුළ බොහෝ විට අපි මේ ශ්‍රද්ධාව දකිනවා. මේ පරිත්‍යාගශීලීත්වය දකිනවා. බොහෝ ලැබියාවක් දකිනවා. නමුත් ඔවුන් බණ පැත්ත ගත්තාම බණ ඉවර වෙන්න ඉස්සෙල්ලා නැකිටලා යන්න හදිස්සියක්. බණ කියන එක පින්දීමට යොදා ගැනීමට තියෙන ඕනෑකමක්. බණ කියන එක තේරුම් ගන්න ඕනෑකමක් නැතිකමක්. බණ කියන එක තේරුම් ගන්න අපහසුකමක් ආදී වශයෙන් මේ සද්ධාව සීල ප්‍රඥා වැඩෙන පැත්ත පිළිබඳව සැලකිලිමත් නැහැ. එතකොට ධනට ලැබිනම් පිනට ලැබිනම් ඊළඟට අරවට ලැබිනම් අපට ලැබි නැත්නම් අපට කියන්න තියෙන්නේ ඕන් පිනට ලැබි දහමට නොලැබි. නමුත් අපි බෞද්ධ විවාහාරයේ පවතින්නේ පිනට ලැබි දහමට ලැබි කියලා. මේක එකට එකතු කරලා පිනට දහමට ලැබි කියලා කියනවා. නමුත් ඒක දෙකට කඩලා ගන්න තරමට හොඳයි. මොකද පිනට ලැබිකම වෙනයි දහමට ලැබිකම වෙනයි. දැන් මේ தත්යන් තේරුම් ගැනීමේදී අබේ බෞද්ධ පින්නතුන් Tamanගේ මේ පිනට ලැබිකම තුල වුන්ට දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ පැවිද්දේ හෝ ආයුෂ වර්ණ සැප බල ප්‍රත්‍ය පහසුව මැනවින් ලැබෙන්නට පුළුවනි. නමුත් ඔවුන් ධර්මස්සවණයේ පැත්ත නැමති බර දැන් අර ගවයින් දෙදෙනා බැන්දාම දෙපැත්ත එක සම වෙන්න ඕනේ කිව්වා වගේ. බර කරද්දී අනේ සතුන් දෙදෙනා බැන්දාම ඔවුන් දෙදෙනා සමසේ කරගහලා අදින්න ඕනේ කිව්වා වගේ. දායකත්වයේ එකපසෙකත් සද්දා සීල ප්‍රඥා තවපසකත් කියන මේ දෙපස සමසමව ජීවිතේ ගෙන ආ යුතුයි කියන එක නේද අපට මේකෙන් උගන්වන පාඩම. එසේ නොවුනොතින් මොකද්ද සිදුවෙන කාරණය? එක පැත්තකට බර වෙනවා. එහෙමත් නැත්නම් කුඹුරේ පෝරේ දූ කුඹර සාරවත් වෙනවා, පෝර නොබේ දූ කුඹර අඩු අස්සන්නක් ලබා දෙනවා වගේ. මේ කාරණේදී සැප සම්පත් බහුල බව ඇරුණාම එතනින් එහාට මේක ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මේ කාරණාවේ අපට දෙන පාඩම හොඳින් ඉගෙන ගන්නට වෙනවා. එhmenan අපට මේ දෙපැත්තම සාරවත් වෙන්නට නම් අපි පිනට පමණක් නොව දහමටත් ලැබි වෙන්නට අවශ්‍යයි කියන එකයි එකෙන් කියවෙන්නේ. මෙන්න මෙතනදී මම කිසියම් කරුණක් පිළිබඳව අදහසක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. අපේ ලක්ෂණ දේවල් ආශ්‍රයෙන්. ඇතමෙකුට පින්කම් ගෙවල්වලදී බණ ටික ඉවර කරනකම් හදිස්සි. තව බණ ඉවර නැද්ද කියලා අහනවා විනාඩි 45ක් විතර යනකොට. මේ බණ කියන එක ධර්මදේශනාව කියන එක සූත්‍ර දේශනාවක් ආසෙන් පුරා ගත්තාම ඒකට විනාඩි 45ක් පැයක් පැය කාලක් එහෙම යන්නට පුළුවෙනි. මේත වශයෙන් නීතියක් නැහැනේ මේ ගුවන් විදුලිය වගේ තැනක වගේ හරියට පැයට ඉවර කරන්න කියලා. ඒ සාරවත් බව පැහැදිලි කර ගැනීම සඳහා උන්ට ඉවසීමක් තියෙන්න වෙනවා. එහෙත් එබඳු තත්ත්වයක් අපි දකින්නේ නැහැ. ඇතැම් විට මේ ධර්මස්සවනේදී කාන්තාපක්ෂයේ වැලිපුර ධර්මයට සවන් දෙන බව පේනවා සහ පිරිමි පක්ෂයේ ඊතරම් ලැබියාවකින් තොරව එහාට මෙහාට යමින් කතා කරමින් සිටිනවත් පේනවා. මෙතනදී මම හොඳ අදහසක් මේ සමාජයට ඉදිරිපත් කරන්න කැමතියි. බලන්න වත්මනේහි නිවෙස්වල පවත්වන ධර්මදේශනාවලදී බොහෝ විටේ ධර්මදේශනා යොදන්නේ 7 දවස් සහ 3 මාස පින්කම්වලදී. බොහෝ විටෙහි බලාපොරොත්තු වන්නේ මිය පරලෝ යන්ට දුනා වූ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමමයි. ජීවත් වෙලා ඉන්න අයට ධර්ම අවබෝධය සඳහා ධර්ම ශ්‍රවණිය සූදානම් කරනවා නම් 7 දවසක් මොන නැහැ 3 මාසයක් මොන නැහැ වෙන දවසක් යොදා ගන්න පුළුවන්. නමුත් අපේ නිවෙස්වල අනිවාර්යෙන්ම ධර්ම දේශනාවක් දෙන්නේ 7 දවස් 3 මාසකින් කම්වලදී. එතකොට ඒ බලාපොරොත්තුව ධර්ම දේශනාවක් ශ්‍රවණය කොට දහමට ලැබීමට වඩා පරලෝකීය ඥාතීන්ට පින් දීම වුණහම ඒකේ පරමාර්ථ අතර යම්කිසි අහපත් බලාපොරොත්තුවක් ගිලිහී ගින් තියෙනවා කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? එමා පැහැදිලි කරන්නේ මෙසේ. අපි යමු තිලෝගර බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මදේශනා පිළිබඳ විමර්ශනයකට. 35 වන වියේ සිට 80 වන විය දක්වා උන්වහන්සේ කළා වූ ධර්මදේශනා තමයි අපි ධර්ම විනය කියලා කියන්නේ. සූත්‍ර පිටකයේ විශේෂයෙන් එවයි තොරතුරු සඳහන් වෙනකොට ආනන්ද හාමුදුරුව මූලාශ්‍රය සඳහන් කරනවා ආගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු. මැදදී උන්වහන්සේ තිලෝගුරු බුත්ත්‍යාණන් වහන්සේ ධර්මදේශනාවන් කරනු ලබනවා. අගදී බණ ඇසූ පුද්ගලයා ප්‍රශංසා කරනු ලබනවා. මෙන්න මේ සිදුවීම් කියවන යනකොට අපට පෙනෙනවා තිලෝගුරු බුදුත්‍යාණන් වහන්සේ කිසිම දවසක ධර්මශ්‍රවණයට පෙර පිරිස තිසරණ සහිත පංචශීලයේ සමාදන් කිරීම නැමැති චාරිත්‍රය ඉටු කර නැති බවත් අපමින් ධර්මදේශනාව අවසානයේ සිදුවෙන පින මිය ගිය ඥාතීන්ට අනුමෝදන් වේවායි පින් අනුමෝදන් කිරීම සඳහා ධර්මදේශනා නොකළ බවත් හොඳට කල්පනා කරන්න. පින් අනුමෝදන් කිරීම වැරදිද එහෙනම්? පින් අනුමෝදන් කිරීමට ක්‍රමයක් නැතිද එහෙනම්? තියෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. තිරෝකුඩ්ඩ සූත්‍රය අරන් බලන්න, නිදිකණ්ඩ සූත්‍රය අරන් බලන්න, වේලාම සූත්‍රය අරන් බලන්න, ජානුස්සෝනි සූත්‍රය අරන් බලන්න, මේවා තියෙනවා. පරලොස්සපත්තන්ට එදුනා වූ ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවා නම් ආපසු ගෙදරට ඇවිදින් කරන කියන දේවල් දිහා බලන් ඉන්නවයි කියලා. දුන්නේ නැත්නම් දුක් වෙනවා, දුන්නොත් සතුට වෙනවයි කියලා. මේ අනුව තිරෝකුඩ සූත්‍රය වැනි කාරණයේදී පූජනීය මහා සංඝරත්නය වැඩම කරවාගෙන දානේ පූජාකට පරිස්කාර පූජා කිරීමෙන් පින් දෙන්න කියන එක පරලෝකීය ඥාතීන් සහ පින් දීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. එහෙනම් අපටත් අපේ නිවසකදී දානේදී සහ පරිස්කාර පූජාවේදී පින මියගිය අයනුවෙන් දෙන්නට පුළුවන්. අන්නේ දානය නැමැති කාරණයෙන් දෙන්නට තියෙන පින, පරිස්කාර පූජාවෙන් දෙන්නට තියෙන පින ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ධර්ම අවබෝධය සඳහා දේශනා කරන්න තියෙන ධර්ම දේශනා පින් දෙන්නට යොදා ගැනීම තුල මම දකින්නේ ඉහළට ගොඩ වෙන්නට තියෙන පඩිතල නැත්නම් ඉනිමග පහළට බහින්න යොදා ගැනීමක් වගේ කිසියම් ආකාරයක පවක් නොවුනට, බරපතල වරදක් නොවුනට, කිසියම් ආකාරයක නොමනා වැඩකට මේ ධර්මදේශනා මේ සමාජයේ යොදාගෙන තියෙනවද කියලා මට කල්පනා වෙනවා. අපි මේ සඳහා වෙනත් ක්‍රමයක් හොයාගන්න බලමු. හොඳයි, අපට ඕනකමක් තියෙනවා මේ ගිය ඥාතින්ට පින් දෙන්න. ඉතින් 7 දවසේ සහ 3 මාසේ විතරනේ පින් දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මිය පරලෝ ගියා වූ අම්මා තාත්තා පින් බලාපොරොත්තු වෙන පරදත්ත උපජීවයක්ම වෙනවයි කියලා කියනවාද? ඔවුන් බොහොම බෝසත් නැත්නම් යහපත් අය නම් මිය ගිහින් මිනිසුන් අතර උපදීවි. මේ දෙවියන් අතර උපදීවි. එතකොට ඔවුන්ට දෙවියන්ට පින් තියෙනවා, මිනිස්සුන්ට කෑමට කබලින් ආහාර තියෙනවා. ආහාරයක් නැත්තේ පරදත්ත උපජීවින්ට ඔවුන්ගේ ආහාරය වන්නේ පිනයි. එහේ අපේ වේලාම සූත්‍රයේ සඳහන් පරිදි මේ ත්වරදත්තූප ජීවියා වෙලා උපදින කෙනා පිනෙන් උපදින කෙනෙක් නෙමෙයි. පවෙන් අපාගත වෙනෙකුත් නෙමෙයි. ඊට මෙහා පැත්තේ කිසියම් ආකාරයක හීන දීන තත්වයක්. ඉතින් ඒ නිසා අපේ යහපත් මව්පියන් මෙබඳු තත්ත්වයට පත්වලා ඇති කියලා පින් දෙන්න දරන උත්සාහයේ ඔවුන්ට කරන මදිකමක් වෙනවා කියලා එක පැත්තකට මට හිතෙනවා. තව පැත්තකට මට මෙහෙම කල්පනා වෙනවා. ඔය අම්මා තාත්තා කියන වැඩිහිටියන් ජීවත් සිටියේදී ඔවුන්ගේ නමට ඔවුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාය සම්පන්න බව ප්‍රාර්ථනා කරමින් ඔබට ධර්මදේශනාවක දායකත්වය දරන්න බැරිද? එවිතේ මව්පියන්නේ අසා සතුටු වී ඔවුන් ඔබට ප්‍රශංසා කරනවා. නියත වශයෙන්ම දැනගෙන සතුටු වීම කියන එකනේ අනුමෝදනය කියන කේ තේරුම. බණක් කියව බව දන්නවනම් ඔවුන් සතුටු වෙනවා. අපි කොහොමද දන්නේ මේ ගියාය මේක වෙනවද නැද්ද කියන එක පිළිබඳව? ඊටත් වඩා හොඳ ක්‍රමයක් මට පේනවා. සත්පුරුෂ සමාජයක අපට පුළුවන් නම් තමන්ගේ උපන්දිනයේ දවසේ සමාජයට කරුණ අවබෝධ කර ගැනීම සඳහා ධර්ම දානයක් වශයෙන් යම් ධර්ම දේශනාවක දායකත්වයේ දරන්නට. එතකොට එහෙනම් හත් දවසට එකයි තුන් මාසෙට එකයි වෙනකොට අවුරුද්දක් ගානේ ධර්ම දානමය පුණ්‍ය කර්මයන් දෙමින් සමාජ යහපත සඳහා මීගයට පින් දීම වෙනකොට ධර්ම දානයකේ දෙන්න ඔබට ඉඩකඩ ලැබෙනවා නේද? මට පේන්නේ නම් ඒක වඩාත් සත්පුරුෂ භාවයෙන් යුක්තයි. ඒක අර පින් දෙන පුණ්‍ය කර්මයේ වෙනම gedara පියා ගන්නට පුළුවනි. ධර්ම දානමය පුණ්‍ය කර්මයට දායකත්වය දීම තුළ Tamanට සතුට වෙන්න පුළුවනි. සමාජයත් වෙනස් වෙන්නට පුළුවනි. මේ මුළුමහත් සමාජයක් වෙනස් කළේ කවුද කියලා බලන්න. තිලෝගරු බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන්නට පෙර සිටි සමාජයේ කිසියම් ආකාලයක සීල වෘත්තයන් අනුගමනය කළාට ඔවුන්ට සෝවාන් ආදී මාර්ගඵල ලැබී තිබුණේ නැහැ. ඔවුන් විවිධ වෘතෝස්තේ ගියාරණාම ඔවුන්ට නිවැරදි මාර්ගයක් ලැබී තිබුණේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ නැමැති එක පුද්ගලයා පිළිබඳව කතා කරනකොට මෙහෙමත් සූත්‍ර දේශනාවල තියෙනවා. ඒකෝ පුද්ගලෝ භික්ඛවේ උපජ්ජන්ති උපජ්ජ මානෝ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේ මනුස්සානම්. එකමේක පුද්ගලයෙක් මේ ලෝකේ උපදිනවා බොහෝ ජනයාට හිතසුව පිණිස අර්ථ යහපත පිණිස. කවුත් කතමේ ඒක පුද්ගලෝ කවුද මේ එකම පුද්ගලයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. මේ තථාගත වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙනු ලබන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිසයි වදාරා තිබේ නම්. ඒ බොහෝ ජනයාට ලැබිය යුතු හිතසුව, බොහෝ ජනයා සිදු කළ ගත යුතු හිතසුව යනු උන්වහන්සේගේ ශ්‍රී නාමයට මලක් පහනක් පූජා කොට පින් සිදු කර ගැනීම නැමැති ක්‍රියාවද උන්වහන්සේ වදාළ ධම තේරුම් අරගෙන ඊට වඩා ඉහළ සැනසීමක් ලබා ගැනීමද කියන කාරණාව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. එනිසා මෙතන මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ උපකාරාණි පුඤ්ඤානි කියන වචනය. දෙවියන්ටත් පැවිද්දන්ටත් ගිහියන්ටත් ආයවර්ණ සැපවල කියන කාරණාව සඳහා පෙරපින් කළ බව නැමැති උදව්ව අවශ්‍ය වෙනවා. නමුත් සසර දුක් කෙලවර කර ගැනීම සඳහා පෙරපින් කළ බව ප්‍රමාණවත් වන්නේ නැහැ. සද්ධාව, සීලය, ප්‍රඥාවත් ප්‍රගුණ කරන්ට වෙනවා. අන්න මේ සද්ධාව, සීලය, ප්‍රඥාව ප්‍රගුණවන්නේ නැහැ පින් දෙන්නට බණ කීම තුළින්. සද්ධාව, සීලය, ප්‍රඥාව ප්‍රගුණවන්නේ දැන් ප්‍රඥාව වැඩෙන්නේ කාතුලද කියලා උන්වහන්සේ වදාරපු තැන් තිබෙනවානේ. ප්‍රඥාව කියන එක සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ වදාළ ගැඹුරු ධර්ම පිළිබඳ ලබා ගන්න පුළුවන් අවබෝධය. ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන මෙහෙමයි. පාසල් අධ්‍යාපනයේදී අපි හැමෝම ගියා. පාසල් අධ්‍යාපනයෙන් අපි විෂය කරුණු අධ්‍යයනය කරන ලැබුවා. අපට යම් යම් ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් ඇති වුණා. මේ දැනුම ලබාගත්ත පුරුද්දෙන් අපි පාසලෙත් බුද්ධ ආගම විෂයක් වශයෙන් ඉගෙනගෙන එතනින් එහාටත් පොතපත අභිධර්මයේ අර හැම දෙයක්ම ඉගෙනගෙන පාඩම් කරගෙන දැනුමැත්තන් බවට පත් වෙලා තියෙනවා. අපට පේන්නේ දැනුමෙන් තමයි මේ ඉදිරියට ගිහින් තිබෙන්නේ කියන එක. මේ පිළිබඳව කතා කරපුවාම ඔය තව සූත්‍රයක තියෙන ලස්සන කතාවක්. ඔකට මේ අග්ගඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ. අග්ගඤ්ඤ කියන්නේ අන්‍යයන්ට අග්‍ර කියන එක. අග්ගඤ්ඤ සූත්‍රයේ තමයි ලෝකෝත්පත්ති කතාව තියෙන්නේ. මේ ලෝකෝත්පත්ති කතාවේදී කියවෙන රහසක් තියෙනවා. යම් යම් පිරිස් ගෙදර දොර අතහැරලා වනාන්තරගත වුණයි කියනවා. වනාන්තරගත වෙලා ඔවුන්ට මේ සමාධි එහෙම නැත්නම් ධර්මයෙන් තොර චිත්ත සමාධි හදාගෙන දියුණු කරගෙන ඉන්න එක අපහසුණයි කියලා කියනවා. ඒ හදාගන්න එකට කියනවා ධ්‍යාපන කියලා. එහෙම ධ්‍යාපන තත්ත්වයටපත් වෙලා ධාන තත්ත්වයටපත් වෙලා ඉන්න බැරි අය ඊට පස්සේ කැලේ ඉන්නේ නැතුව ගමාසුලට ඇවිදින් යම් යම් පුංචි පුංචි දේවල් හදාගෙන තමන්ට තේර දේවල් ලියලියා අන් අයට දෙන්න පටන් ගත්තයි කියලා කියනවා. මෙන්න මෙහෙම තම තමන්ට තේරන දේවල් කොළවල ලියා දෙන්න ගිහින් පටන් ගැනීම තුළින් තමයි අධ්‍යාපනය ඇති උනායි කියලා අග්ගඤ්ඤ සූත්‍රය පෙන්වන්නේ. එහෙනම් ඒකේ මූලාශ්‍රය ගැටින්ම කටපාඩමක් සහ අනුන් කියන දෙයක් පාඩම් කර ගැනීමමනේ. අන්න මේ අනුන් කියන දෙයක් පාඩම් කර ගැනීම නැමැති සීමාව තුළ බුදුන් වහන්සේ වදාහලා ධර්මයේ පරතර දක්වා යන්නට බෑ. අවබෝධය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක උදව් වෙන්න පුළුවනි, ප්‍රයෝගී වෙන්න පුළුවනි. නමුත් මේ බුදු සමයේ දැනීම කියන එකට වඩා අදාළවන්නේ දැකීම. සම්මා දිට්ඨි කියන වචනයට තේරුම අපි දීලා තියන්නේ යහපත් දැනීම කියලා නෙවෙයි, යහපත් දැකීම කියලා. එනිසා මේ කටපාඩමින් සියල්ල දැනගැනීම අපි දන්නවයි කියන පුරුද්දක් ඇති කරගැනීමේ නරක පුරුද්දන් හේතු කොටගෙන ඒ ඔස්සේ අපි බුදු සමයට අවතීර්ණ වීම තුළ අපි බුදු සමයත් දැනුමැත්තන් දැනමුත්තන් අර අපේ භාෂාවෙන් කියන බවටපත් වී එතන හිර වෙලා දැනුමුත්තට හිර වෙලා. නමුත් ඊට වඩා මේක ප්‍රායෝගික ධමයක්. ප්‍රායෝගික ධමයක් කියන එකේ තේරුම දැනුමෙන් යන්නට බෑ. ඒක ක්‍රියාශීලී වෙන්නට ඕන. දැන් මේ වර්තමාන සමාජය ගැන සලකා බැලීමේදී අපට වැටහෙන දෙයක් තමයි මේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි කියන වචනේ. අවශ්‍ය ගත්තාම ශ්‍රද්ධාවක් පවතිනවා බොහෝ අම්මලාට නැත්නම් අන් අයට. ඔය වර්තමානයේ පවතින එකේක ආගමික උත්සවවලදී ඔවුන්ගේ කැපකිරීම, උත්සාහය, සතුට, සාදුකාරය ගැන බැලුවහම හොඳ ශ්‍රද්ධාවක් පේනවා. නමුත් මේ ශ්‍රද්ධාව මම දකින්නේ පිරිහෙන ශ්‍රද්ධාවක් විදිහට. ආකාරවති කියලාත් කියනවා, සම්ප්‍රදාසන ලක්ෂණකවත් කියනවා, පෘථග්ජන පුද්ගලයෙක් ගාව තියෙන ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාවම නැත්තං ඒ ශ්‍රද්ධාවෙන් පිළිගැනීමම ලෝභ දේශ මොහ වල විපතික්ෂේප කිරීමක් බවට පත් වෙනවා. එනිසා අපි මේ ශ්‍රද්ධාවන්ත කියන වචනේ තව ටිකක් එහාට ගත්තාම දැන් අපි ශ්‍රද්ධා සීල ප්‍රඥා කියන වචන තුන පැහැදිලි කරගන්න ඕනනේ මේක ඉදිරියට. තව ටිකක් එහාට යනකොට ශ්‍රද්ධාව කියන එකේ තියෙනවා අධිගම ශ්‍රද්ධාව කියලා එකක්. එහෙම නැත්තං සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. එහිදී පවතිනවා මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ තෙරුවන් කෙරෙහි පැහැදීම කියලා. තෙරුවන් කියන එක පිළිබඳව සලකා බැලීමේදී අපිට පාඩමින් ඇති වී තිබෙන අර්ථයට එහා ගිය ගැඹුරක් තියෙනවායි කියන එක තමයි මට නම් හිතෙන්නේ. මෙහෙම හිතන්න කරුණා කරලා. දැන් බුදුරජාණන් වහන්සේ anu පුද්ගලයෙක් වශයෙන් හිතුවට බුදුරජාණන් වහන්සේ කියන අර්ථය අපිට තේරෙන්නේ ගාරව වැනි සූත්‍රය අසුර කරගත්තාම උන්වහන්සේ දකින්ට ධර්මයේ දකින්ට ඕනේ කියන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අන්න එතකොට ධර්මයේ තුලින් දකින්න ඕනේ බුදුන් ශරීරය නෙවෙයිනේ. ඒක ඊට වඩා ගැඹුරු කාරණයක්. අන්න එතකොට මේ එතනදී මේ ශ්‍රද්ධාව කියන කාරණේදී තෙරුවන් කෙරෙහි පැහැදීම තෙරුවන් ගැඹුරින් හඳුනා ගන්නට වෙනවා. ඔය තෙරුවන් පිළිබඳව කතා කිරීමේදී බිම්සර රජතුමා සම්බන්ධ කතාවේදී අනේ පිළිසුඳවා සම්බන්ධ කතාවවලදී පෙන්නනවා තෙරුවන් ප්ලව පහළ වීම විශිෂ්ට ගණයේ දෙයක් බව කියන එක. ඒ තෙරුවන් කියන වචනේ ත්‍රිවිධ රත්නය වුණාම මේ ත්‍රිවිධ රත්නය කොහොමද පහළ වෙන්නේ? දැන් වර්තමාන සමාජයේ ඉන්න පිරිස්ගේ හරස්කපමක් අරන් බලන්න. බහුතරයකට වර්තමාන ජීවිතයේ හෝ මත නිවීමක් ඕනේ, වුන්ට අනාගතයේ නිවන් පැතීමක් විතරයි ඕනේ. නමුත් මේ තෙරුවන් තියෙන්නේ කොහොමද? තේරුම් ගන්න වෙනවා. තෙරුවන් තියෙන්නේ සසර දුකින් මිදෙන්නට. සසර දුක තේරුම් ගත්ත පුද්ගලයාට තෙරුවන් හරියට සරණ කර ගැනීමෙන් සසර දුකින් මිදෙන්නට පුළුවන්. හොඳයි, පරම්පරාවෙන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියූ පමණින් ඔවුන් තෙරුවන් සරණ කර ගන්න අය වෙනවද? ඔවුන්ට තෙරුවන් ප්‍රේමද ගැඹුරු අවබෝධයක් නැහැ. ඔවුන් වාචික සරණාගමනයක් පමණයි පවතින්නේ. අන්න ඒ නිසා මේ සැබෑ ශ්‍රද්ධාව ඇතිවීම සඳහා මේ තෙරුවන මැනවින් හඳුනා ගන්නට වෙනවා. ඒ හඳුනා ගන්නකොට බුද්ධ කියන වචනේ අර්ථය, ධම්ම කියන එකේ ගැඹුරු තැන, සංඝ කියන එකේ ස්වභාවය කියන මේවා පිළිබඳව මීට වඩා ගැඹුරු දැනුමක් එනවා. ගැඹුරු අවබෝධයක් එනවා. අනේ එවිට තමයි අර අතීත කතාවක තියෙන සත්‍ය එළියට ගන්න පුළුවන් වෙන්නේ අපට. බුදුන් වහන්සේ පෙරට ආවා වූ අය උන්වහන්සේ වැඳලා පළමු අධ්‍යයනවත් වෙනවත් කියලා තෙරුවන් සරණ ගියේ නැහනේ. ඔවුන් ධර්මස්වණේ කළා. ධර්මස්වණය කරලා අවසානයේදී අන්න අර කියන විදිහට තෙරුවන් හඳුනා ගැනීම තුළ ඔවුන් තෙරුවන් සරණ ගත කළා වෙනුවට ඔවුන් බුදුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා අපි තෙරුවන් සරණ ගත වුණු උපාසක පිරිස් බවසෙන් සලකන්න කියලා. එතකොට මේකේ රහස තමයි අපට තිබෙන්නේ පරපුරෙන් තෙරුවන් සරණ යාමක්, ත්‍රිපිටකයේ තියෙන්නේ ධර්මයේ වටහාගෙන තෙරුවන් සරණ යාමක්. මේ තෙරුවන් සරණ යාමේ තවත් වචන කීපයක් තිබෙනවා මට මතක් කරන්නට. ඇයි මේකට අපි ဒုတိယම්පි තတိယම්පි කියන්නේ? ඔබ හැමදාමත් කුඩා කාලේ සිට දෙවනුවත් තෙවනුවත් කියන අර්ථයක් ලබා දීලා තියෙනවා. ඉතින් නිකම්ම දෙවනුවත්ද මේ? නිකම්ම තෙවනුවත්ද මේ? නැහැ. ඊට වඩා ගැඹුරක් එහි පවතිනවා. තේරුම් ගන්න ඕන. ඔබ සීහසේනාපති සූත්‍රයට ගොහින් බැලුවොත්, ඔබ උපාලි සූත්‍රයට ගොහින් බැලුවොත්, ඔවුන් බුදුන් වහන්සේ සමුවේ සාකච්ඡා කොට උන්වහන්සේගේ ධර්මයේ වැටහීම පිළිබඳව ඇති වුණා වූ සතුටින් තමයි කියන්නේ මම තෙරුවන් සරණ යනවා. එවිට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබ රට පිළිගත් ප්‍රභූවරේ යම් තීරණයක් ගන්න ඕනකමක් තියෙනවා නම් ඒක ශනිකව නෙවෙයි ගන්න ඕන වඩාත් හිතා බලා කල්පනා කරලා. ස්වාමීනි අන්‍ය ශාස්ත්‍රවරුන් අපි වඳු සරණ ගිය ගමන කියන අනබෙර ගන්නව රටේකට. ඔබ වහන්සේ මට තාමත් නිදහස දෙනවා හිතාමතා කල්පනා කරලා බලන්නයි කියලා. මම ඔබ වහන්සේ කෙරෙහි වඩා පැහැදුනා. දෙවනුවත් මම තෙරුවන් සරණ යනවා කියන තැන තියෙන්නේ මේ වඩා පැහැදුණ තැනනේ. එතකොට විපාලි කියනවා උපාලි සූත්‍රයේ ස්වාමීනි මම දන්නට අපවත් අගෙන යනවා අන්නේ තීර්ථකෙයින්ට. අදපටන් මම උන්ට දානි දෙන්නේ නැහැ. උපාලි කාට හරි දානි දෙනවා නම් ඒක නවත්ත ගන්න ඕන කමක් නැහැ. ස්වාමීනි එහෙම නෙමෙයිනේ ඔබ අනිත් අය කියන්නේ. ඔබ වහන්සේ කියනවලු අපිට විතරයි දන් දෙන්න ඕන අන්නයට දෙන්න එපායි කියලා. ඔබ වහන්සේගේ මේ නම්‍යශීලී බව කෙරෙහි මම වඩාත් පැහැදුනා මම තෙවණුවත් තෙරුවන් සරණ යනවා කියලා උපාලි සූත්‍රයේ සීන සීහසේනාපති සූත්‍රයේ දෙකේම තියෙනවා. මේකේ මා දකින්න තේමාව තමයි පළමුව තෙරුවන් සරණ යාම පැහැදීම, දෙවනුව තෙරුවන් සරණ යාම වඩා පැහැදීම, තෙවනුව තෙරුවන් සරණ යාම වඩාත් පැහැදීම. මම ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. බෞද්ධ වූ පමණින් පරම්පරාවෙන් බෞද්ධ වෙලා පුංචි කාලේ ဒုတိယම්පි තတိယම්පි කියලා කීවේ පැහැදීමෙන්ද වඩා පැහැදීමෙන්ද වඩාත් පැහැදීමෙන්ද? නැහැ. එහෙනම් ඒ තෙරුවන් සරණ යාම වෙනයි ත්‍රිපිටකයේ සඳහන් වෙන මේ පැහැදීමෙන් වඩා පැහැදීමෙන් වඩාත් පැහැදීමෙන් යන තෙරුවන් සරණ යාම වෙනයි කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ. මේ පිළිබඳව මට පොඩි කතාවක් කියන්න හිතෙනවා. සාමාන්‍යයෙන් මේ බඳු කතා නිදිමත එනවාට එහෙම මම කියනවා සමාජයට උපහාස රසය ඇතුළත් කරලා. දැන් ඔය තෙරුවන් කියන්නේ ඉතා ගැඹුරු සරණ සීලයක්. පැහැදීම තුලින් ඇති වෙන්න ඕන කාරණයක්. අනේ මේ බඳු අවබෝධයක් පිළිබඳව අපේ සමාජයේ හිස් වේගණ යනකොට ශූන්‍ය වී යනකොට තෙරුවන් ඊට වඩා අබාල වෙලා තියෙනවා. දැන් අපට තේරෙන්නේ මේ තෙරුවන් සසර දුකින් මිදීම සඳහා සද්ධාව සීලය ප්‍රඥාව ඇති අය සරණ කරගන්න ඕන ධර්මතාවයක් වශයෙන්. නමුත් එහෙම ගැඹුරින් ධර්මයේ තේරුම් කරගන්නේ අය නැති සමාජයක් තුල අපට දකින්න ලැබෙනවා පාරේ යන විට අලුතෙන් ඉදිකරන දෙමහල් තුන්මහල් මැදුරු වලට ගහලා තියෙනවා දැන්වීමක් මෙම නිවසට තෙරුවන් සරණයි. අලුතෙන් මෙලදී ගත්තා වූ බස් රථයක් පාරට දානකොට දකලා පේනවා අපි මෙම බස් රථයට තෙරුවන් සරණයි. දැන් මම නිර්වචනයක් ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණ කරගත හැක්කේ සසර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීම සඳහා නම් බස්වලට තෙරුවන් සරණ යන්න පුළුවන්ද? නිවෙස්වලට තෙරුවන් සරණ යන්න පුළුවන්ද? මෙන්න මේ හරස් කැපුම මම පෙන්වෙ මොකටද දන්නවද? අපේ සදහැවත් බෞද්ධයින් ඉන්න අවබෝධයේ තැන පෙන්වන්න. අවබෝධයේ තැනට වඩා අපට ඒකට කියන්න තියෙන අනවබෝධයේ තැන කියලා. එනිසා මේ අනවබෝධයේ තැන ඉඳගෙන මේ කටයුත්ත කරන්න බෑ. අන්න ඒ නිසා තමයි අපි මතක් කළේ අර දායකත්වයේ වගේම සද්දා සීල පඤ්ඤා කියන කාරණේට එන්න ඕනේ කියන්නේ. එතකොට මේ කියන සද්ධාව ධර්මස්වණේ කිරීම තුළින් ඇතිවෙන්නා වූ නොපිරිහෙන සද්ධාවක් බවට පත් වෙනවා. මේ කියන සීලයේ ශික්ෂාපද උච්චාරණය වෙනුවට විරතියෙන් යම්කිසි වැරැද්දකින් වෙන්වීමෙන් ලැබෙනා වූ කායික වාචික මානසික සංවරය බවට පත් වෙනවා. මේ කියන ප්‍රඥාව මම මගේ ආත්ම සංකල්පයෙන් ක්‍රියාත්මක කරන පුතග්ජන ස්වභාවයේ වෙනුවට ඊට වඩා ගැඹුරින් ඇතිහැටියෙන් දකුණ නුවණ කියන එකනේ ප්‍රඥාව කියලා කියන්නේ. ඇතිහැටියෙන් දැකීමේ ස්වභාවය නම් මෙතන අපි පුද්ගලයෙක් වශයෙන් ක්‍රියා කළාට අවසන් විග්‍රහයට එනකොට මේ පුද්ගලයා තුළ මොහොතින් මොහොත ඇති වී නැති වෙන ස්කන්ධ පහක ඉදීමක් මැරීමක් සිදු වෙන බව සහ ඒ ස්කන්ධ පහ වර්ධවා ගැනීම තුළ සත්‍යා නිත්‍යසුකාත්ම වශයෙන් අරගෙන එහි ප්‍රතිඵලයක් වශයෙන් අතීතෙන් වර්තමානයට වර්තමානෙන් අනාගතයට හේතු තබමින් සසරේ ඇවිදින බව තේරෙනවා. එතකොට ඒක ප්‍රඥාව නෙමෙයි ප්‍රඥාව නැතිකම. ඒ ප්‍රඥාව සඳහා ගත්තල මේ නිත්‍ය සුඛාත්ම සංකල්පය නම් වූ වරද බුදුන් වහන්සේ දේශනා කළ එකක් නෙමේ, අප විසින් සසරේ හදාගත්ත වරදක්. මේ වරද නිවැරදි කර ගැනීම සඳහා, සත්‍ය අවබෝධ වීම සඳහා අවශ්‍ය කරුණු අවබෝධයයි ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අර දායකයාට සහ අදායකයා දෙදෙනාට නිවන් ලබා දුන්නේ දායකත්වය නෙමෙයි අදායකත්වයක් නෙමෙයි, සම සද්දා සම සීල සම පඤ්ඤා. මට හිතෙනවා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව සම සද්දා සම සීල සම පඤ්ඤා කියන මේ කාරණා ඇති වෙන්නට ඕන. මේ ඇති වෙන්න සඳහා ආපහු අපි මුලට යන්න වෙනවා. ඒ මුලට යන්න ඕන කියලා කියන්නේ මොන කාරණයකින්ද මේවා ලැබෙන්නේ කියන එක. අන්න එහිදී අපට පැහැදිලි වෙන කරුණ තමයි ඒ සඳහා අවශ්‍ය කරුණු හතරක් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ කරුණු හතර කෙරෙහි අපේ සමාජයේ ඇතැම් විට සැලකිලිමත්, ඇතැම් විට සැලකිලිමත් නැහැ. එහිදී අපි මේ කරුණු පැහැදිලි කරගෙන ධර්මදේශනා කරන්නා වූ පුද්ගලයන්ගේ ඇසරට යනකොට කියනවා කල්යාණ මිත්‍ර සේවනයේ කියලා. ඒ අයගෙන් ඒ කරුණු දැනගන්නකොට කියනවා සද්ධර්මස්සවණේ කියලා. මේ දෙකෙන් පස්සේ තමයි තුන්වෙනි හතරවෙනි කාරණාවලට යන්න ඕනේ. මේ තුන්වෙනි හතරවෙනි කාරණාවලට ගියයින් පස්සේ තමයි ප්‍රඥාව වැඩෙන්න මේ කාරණා හතරම හේතු වෙනවයි කියන එක. ඔය මම දැකලා තියෙනවා ඇතැම් සමාජයන් තුළ දාණයට බොහොම ලැබී බණ පිට්ටයි. භාවනාවට බොහොම ලැබී බණ පිට්ටයි. බණ නැතුවම භාවනා කරන්න හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ බණමයි දේශනා කළේ. ඒ කියන්නේ භාවනා කරන්නත් බණ වලින් කිසියම් අවබෝධයක් තියෙන්න ඕනේ කියන එක. එනිසා අපට භාවනා කරන්න පුළුවන් සමත වශයෙන්. එහෙම නැත්නම් භාවනාවේ පුණ්‍ය කර්මයක් වශයෙන් ධර්මයේ තේරුම් ගැනීමෙන්තරෝ. ඒක කෙටි කාලීනයි. නමුත් ධර්ම ශ්‍රවණය කිරීම තුළ තමයි අපට ප්‍රඥාව ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා ප්‍රඥාව ලබා ගැනීම ජීවිතේ අර මම මතක් කළ දායක අදායක කියන දෙදෙනාටම දායකත්ව විපාකත් අපට අවශ්‍යයි. නමුත් සත්‍ය අවබෝධ විපාකත් අවශ්‍යයි. එනිසා මගේ උදාහරණේ තේරුම් ගන්න සමබර ගමනක් යාම සඳහා දායකත්වයේ වගේම සද්දා සීල පඤ්ඤා කියන දෙකම අවශ්‍යයි. ධර්මශ්‍රවණය කරන්නා වූ ඔබ නිවසේ සිටියත් තව කොහේ හිටියත් මෙන්න මේන කාරණා දෙක තේරුම් අරගෙන ඒ ධර්මශ්‍රවණය තුළින් ඔබගේ ජීවිත නිරෝල් කර ගැනීම සඳහා මෙම ධර්මදේශනාවන් උපයෝගී කොට ගන්නා හැටියට මතක් කරමින් මේ සුමනා සූත්‍රයෙන් උගන්වලා තියෙන පාඩම සුමනාවට පමණක් නෙමෙයි. සුමනාවගේ ප්‍රකාශය අලමේව දානානි ධාතුන් අලං පුඤ්ඤානිකාතුන් යත්‍රහිනාම දන් දෙන්නත් ඕනේ, පින් කරන්නත් ඕනේ. මොකද සසර සැපවත් වෙන්න පින උපකාර වෙනවා, ඒ වගේම දහම උපකාර වෙනවා සසර දුකින් අත මිදෙන්න කියන කාරණාව හොඳින් මතක තියාගෙන පිනට වගේම දහමටත් ලැබි අය බවට පත් වී ඔබ හැම දෙනාගේ ජීවිතය මේ ජීවිතේම මේ ඉන්නවාට වඩා පිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත ජීවිතයක් බවට පත් කර ගැනීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් අපගේ ධර්මදේශනාව සැමට තෙරුවන් සරණ පතමින් මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්ථාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු.